ධර්මානුශාසනා. අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ අම්බලංගුඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූයේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ. විකාර, කාද විකාර, මුඛ විකාර, ගම්වා

ඒ වගේම වෙනක පිළිසීමේ දරතු පහයි තියෙන්නේ. බණසීම, බණදේශීම, ධර්ම සත්‍යයන, ධර්ම හරස්කාරයේ සහ ආවන. දැන් මේ ස්වර්ග දේලාවක් වූ කෙරෙන ධර්ම දේශනාවට අපේ සාවධානව සවන් දෙමු. මේ කාලයේ තුල අපට සමාධිගත වේවා. අපට ධර්ම අරමුණ බලව සිටියෙක ඉලබ සිටේවා. එමගින් අපේ සත්‍යනවල සතර සතිපට්ඨාන ආදී බෝධිපාක්ෂික ධර්ම වැඩේවා. මේ හේතුව දුක් කෙලවර පෙරළගෙන ලෝකෝත්තර සමාවා නිවන් සුව ආවෝද වේවා. මේ දේශනේක සවන්දේ. ආරතුතාකරන් දේතු ධර්ම දේශනාව සංයුක්ත නිකායේ දේවතා සංයුක්තය අතනදී ධ්‍යාන වර්ගයේ හතරවෙනි සූත්‍රය. මේ සූත්‍රය උත්තාවසිත දේශනාවක්. උත්තාවසිත කියන්නේ අන්‍ය ඇසීමේදී පිළිතුරු වශයෙන් වදාළ දේශනාවක්. බුදුරජාණන් වහන්සේ සරත් නුවර ජේතවන මහාවිහාරයේ වැඩෙන දවසකයි රාත්‍රි මන්දිම යාමයේ මේ දේශනාව. බුදුරජාණන් වහන්සේ ජීවිතේන විශිෂ්ට ජීව දර්ශාව. මේක බෞද්ධ සිතාන වැදගත් ආදර්ශයක්. ඒ කියන්නේ සෑම දවසේම මේ සූර්යා උදාවෙන අවස දැක්කත්. ඒ වගේ පාදවත් බුදුරජාණන් වහන්සේ පුරා අවුරුදු 45 ශ්‍රේෂ්ඨ ජීව කර්යාවක් කරගෙන. ඒකට කියනවා පංචවිද බුද්ධ කෘතිය. දාස කොටස් පහක් බෙදා ගන්න. කුරේපත්ති චිත්ත, පච්චාපත්ති චිත්ත, කුරිමයාව චිත්ත, මාත්‍යමයාව චිත්ත සහ පච්චමයාව චිත්ත කියන. කුරේපත්ති කියන්නේ දේවල්. ඉර උදාව තල්පතම්, ඉර මුදුන් වීම දක්වා උදේ වරුව කුරේපත්ති. පච්චාපත්ති කියන්නේ ඉර මුදුන් වූ තල්පතම්, ඉර දසයාව දක්වා පච්චාපත්ති. පස්පත්. කුරිමයාව කියන්නේ ඉර දසයාව දක්වා ඔන්නෝසු පැයෙන්වල රාත්‍රී 10 දක්වා කාලය කුරිමයා. 10 සිට ඔන්නෝසු පැයෙන් හැ 2 දක්වා කාලය මැදිමයා. දෙකේ සිට නැවත ඉරල් දාවන වූ කාලය පස්සමයා. ඉතින් කොටස් පහකට දවස් දෙදාගෙන එක තප්පරයක් අපතේ ගියා ආගුරාසේ කාලය වැඩගත්. ඉරපතාම සූවිසි කෝටි ලක්ෂවරයක් අරිහත්ඵල සමාපත්තිය සම්බන්ධයෙන් විවාසක විදී. ඉනපතාම සූවිසි කෝටි ලක්ෂවරයක් මහා කරුණාව සමාපත්තියේ සම්බන්ධයෙන් ලෝකයේ දේශ බුදුවැයෙන් බුදුවැසින් බලා ලෝකෙ දැකසස්. සෝදාතු මධ්‍යම යාමයේ එංගරගෙන තිබෙන්නේ දෙවියන් ධර්මයන් සාධු පරණාදීත්‍ය. සෑම දවසේම රාත්‍රී 10 සිට 2 දක්වා පොළොස්සයෙන් ප්‍රයහපදස් පුරාණ සිංහල කලේ දසකලයි. මේ කාලේ තමයි දෙවියෝ වැඩි විමන. සිය ලෝක බ්‍රහ්ම ලෝක වලින් එන දසදහසක් වලින් පවායි. ඒ වෙනකොට තමයි ගැටලු ගොඩාගෙන යන ප්‍රශ්න. බුදුරජාණන් වහන්සේ ඉතිරි නිරාකරණය කරග. අන් මේ වාගේ තමයි දෙව් පිරිසා ආත්මක ජීවනාරාමයේ බුදුවාගෙන ආදිවත් බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ ජනතමස්කාර කොට එකක් පසු පිළිගත්. දෙවියන් බණාවේ ප්‍රමුණුවේදී පිට ගැනීම සිටයි. වාදි වෙන්නේ. හේතුව සර්ව දෙක. එක කාරණය දෙවියන් තමයි මනුෂ්‍ය ලෝකේ කොහොමද? යතෝ සිය අධ්‍යයන මනුෂ්‍යයන් එක. ඒක නිසා ඉතුරු මාසයන් ගැන ඒක එක කාරණය. අනිත් කාරණය දෙවියන් දෙමේ ප්‍රකෘති පොළොවේ වාඩි වෙන්නද? දෙවියන් මේ ශරීර බොහෝම සිව්දැලි. බොහෝම සිව්මැස්. ඒ නිසා පොළොව වාඩි වෙන්නද? ඔහොම වාඩි වෙන්නේ කිව්වොත් දිව්‍ය ආසන පහළ වෙනවා. දිව්‍ය ආසනේ උඩ වාඩි වෙලා බණහන්න කැමති නෑ. බුදුරජාණන් වහන්සේගේ අතවරයක් දැක්ක. වාඩි වෙන්නේ කිව්වොත් දිව්‍ය ආසනේ පහළ වෙනවා. ඒක නිසා වාදී ඉස්සන්නේ පිටකෙද බලනවා. ඉතින් මේ දෙවියන්ගේ සාහිවත් ප්‍රජානන් වාසී ඉතිරි පිටකෙද නැමෙද බලනවා. මෙතර ආදී පුත්‍රේ ශාස්ත්‍රී ගාථාවක්. සිංසුදු ප්‍රතතං සිතං සිංසු මිත්‍තං වර. සිංසු පවදවනං සිංසු පවදවනං

ඒකෙන් ඔවුන් විනාශ වෙනවානේ විනාශ වෙනවා ඒක නිසා අනුස්මාරණයේ පැහැදිලිවට අපි සෙයින් උපකාරයි මිහාති ඒක නිසා ජීවුත්තරගේ පිළිතුර සංසන්දනය වුණා ලෞකිකවස් උත් මේ නිකට තමයි පහත වැටෙන දේ අතුරෙන් ගැසිදාර ප්‍රදාන වර්ෂාව නැත්නම් සම්සේ නිෂ්පාදනයක් වෙන්නේ කොවිතර සංසාර වාගේ නැහැ ඒ වගේම කුරුලිය ගැදෙන්නේ නැහැ මිනිස්යන්ට ජීවත් වෙන්න බැරි වෙයි වර්ෂාව නැත්නම් පසුගිය අප්‍රේල් මාසයේම දැනගන්න ලැබුණානේ ඔච්චර වර්ෂාව නැති නිසා දුෂ්කරතාවන් මුල පැමිණි එක බලන්න ඉහමදානක් නැත්නම් මොනව ජීවත් වෙන්න බැහැ ඒක කුප්පීනකතම් වර සස් නිෂ්පාදනයේට අතිශයම උපකාර වන දැනුම පහත වැටෙන්නේ අතුරින් වැසිදාර ප්‍රදාන සාරෝ පවජ මරණ අරිදින සතුන් අතුරින් ගම යාදේශයන් සමතන්තිය යන යන බැඳ පස් ගෝරස ලැබෙන ඉරි බී නබනීත හිත මේ ආදී පස් ගෝරස ලැබෙන්නේ තමයි ඒ මිනිස්යාගේ ආත්මයේ සත බලඥාන කොහෙද දැන් නම් ගව මස් කෑම කියලාම නිසා ඒක නොපිරි ආවිසියත් වර්ණියත් සැපියත් ධනියත් ප්‍රඥාවත් පිළිලා මාසවත් කෙරීවි නමුත් ගවයා අවුකෙ මිච්චියක නිසා ගවයාගෙන් ලැබෙන සම්පත් අසීමිතයි මෞඛ්‍යයෙන් ලැබෙන උපකාර වන උපකාර ගවයාගෙන් ලැබෙන්නේ ඒ නිසා පැරණි පැරණි මිනිස්යෝ ගවයාට දෙකක් දෙමින් සැලකේ දෙමෝපියන් දෙමින් සැලකේ ඕංගෙන් පස් ගෝරස ලැබෙනවා දෙවගේම වතු පිටි සංසාර වෙනවා බර ඇදලා දෙනවා කුඹුරු සීසාන උපකාර වෙනවා පොළ මඩවන් උපකාර වෙනවා ගවයාගේ තව අවයවයක් මිනිස්යාට ප්‍රයෝජනවත් ගවයාගේ මුර්ථ ශරීරයෙන් තම උපකාර ඒක නිසා අවිදින් අවසන් නතුරේ ගව සම්පත්තිය ප්‍රධාන පුත්තෝ පරදතව වරු කතා කරන්න වුන් නතුරේ අවරත පුත්‍රණී ශ්‍රේෂ්ඨ හේතුව දසමාසයක් විසේ කරාගෙන දුකසේ පරිහරණය කොට දුකසේ පිළිගොඩ ලැබෙන කල ප්‍රවා අදාවදා ගන්න දරුවේ කතා කරන වාසියේදී අම්මේ තාත්තේ කියලා කතා කරනකොට දෙමව්පියන්ට අරවතා විශේෂයක් පාස් ගොඩියෙක් නොවි බීරෙක් නොවි මම්මෙක් නොවි උන්නත්තෙක් නොවි මන්ද බුද්ධිකෙක් නොවි මීරි අඩි නුවරි අසාපරණයට ගත්තින්ද දෙමව්පියන්ට ලැබෙනවා නම් ලොකු සතුටක් ඒ දරුව හොඳ අධ්‍යාපනයක් ලබන දක්ෂ ව්‍යක්ත බහුශ්‍රොත උගත් අධ්‍යාපනයක් ඇති කෙනෙක් වාට පත් වෙලා සාහනි සභාවක එවැනිව බ්‍රාහ්මණ සභාවක ශ්‍රමණ පිරිසක දේශනාවක් කතාවක් කරනවා දකිනකොට දෙමව්පියන්ට කොච්චර සැලසුමක් මේ විදිහට කතා කරන්න ඕන අතුරේ පුත්‍රයන්ගේ ශ්‍රේෂ්ඨයි. මේ දී පුත්‍රයෙකුගේ පිළිස්සක්. ලෞකික වාදයේ ඉස්සම අභිසල් සම්බෙදී වෙනවා. නමුත් ලෝතුරා බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනාවක් කරන්නේ ලෞකික ලෝකෝත්තර ප්‍රකාශයේ වසල්තාගෙන. උන්වහන්සේගේ දේශනාව දිනවල වැඩදායි. ඒ නිසා උන්වහන්සේ මේ දෙවියන්ගේ චිත්ත සංකල්පවලට සැබෑ අවබෝධයක් ගෙන දෙමින් මේ පිළිතුරු ගාථාව දේශනා කළා. විචා උපත සංසිද්ධා අවිජානි පෙතන් වරා සම්භෝපව ජනනං බුද්ධෝ පවද තං වරෝති. දැන් ඉතින් අපි මේ ගාථාවේ තේරුම පැහැදිලි කරගන්න සිත යොදමු. විචා උපත සංසිද්ධා රජතුන් වෙනදී අතුරෙන් ශ්‍රේෂ්ඨ වන්නේ විද්‍යාවයි. අවිද්‍යා නිපත සංවරා කිරියකදී අතුරෙන් ප්‍රධාන වන්නේ අවිද්‍යාවයි. සංඝෝ පවජනාන රජතුන් අතුරෙන් ශ්‍රේෂ්ඨ වන්නේ සංඝරත්නයයි. බුද්ධෝ පවද සංවරෝ කතා කරන්නෝ අතුරෙන් උතුම් වන්නේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ. විද්‍යා කියන මේ වචනේ තෝරා ගනිමු. විද ඥානයේ කියලා සාකුවක් තියෙනවා පාලි භාෂාව. ඈතදී දේවතා මූල භාෂාව නම් හඳුන්වන්නේ පාලි භාෂාව. ගොඩක් පුළුල් කැටි කොටක්. පුළුල් කැටි කොටක් අපි දැන් කරලා දැන් කරලා සුමුසුළු පාස්පත් කරනවා සුමුසුළු කොටක්. මේ සුමුසුළු කොට තමයි සුමුසුළු කරගත්තා පනමාලු කොටක්. මොයි කොටර සිගුරක් නෑ. ඒතරද ඉස්සක් පත්‍රයක් අඳිමක් නෑ. සුමුසුළු කොටක්. මේ සුමුසුළු කොටේ තියෙන තේරුම කොටක්. දෙමනාද. සදකත් නම් මොකක්ද? දෙතනල ඔබ මෙතන නම වැඩ නමස්කාර කරමින් අපි උපස්ථාන කළා. මේක කායික හේතුවල දැක්කේපා හේතුවල කළ සුතන් දෙලින් තමයි අදාළ නිරෝධී සුරුලා නිරෝධී දැක්ක සුපයක් ලැබුණේ එන්නේ විද්‍යාව ආනිසං. මේ වගේ තමයි මේ ලොක් පොත්තර බඳ බුද්ධි කොයින්නවාද සාවතුතාව තෝරා ගන්නද අය අතර තෝරා ගන්නද අයන් මයන් තියා ගන්නද තේරෙන්නේ මතක තියෙන්නේ සෑම කන්ද ගන්න වතුර ටික බොන්න ගන්න වාහනේ මුදා ගන්න ගන්න මන්ද බුද්ධිතු කුත් කරීවා මේ ලෝකේ තාපි යමක් තේරුම් ගන්න පුළුවන් යහපත් මනසක් තියෙපදී සිටිනවා නේද කුණුලම් අපට තේරුම් ගන්න පුළුවන් හේතුව තේරුම් ගන්න පුළුවන් කර්ම උපාදේ තේරුම් ගන්න පුළුවන් දලව පරිලව තේරුම් ගන්න පුළුවන් සත්‍ය අසත්‍ය තේරුම් ගන්න පුළුවන් යාලුක මයාලුක මොන තේරුම් ගන්න පුළුවන් ප්‍රමේත ලොකුක තේරුම් ගන්න පුළුවන් මේ කුමක්ද ඒ සතර සිය අපේ භාවනා කරනවා සතර සිය නුවණ වැඩිම පහන් පූජා කරනවා නුවණ වැඩිම පනවාසල නුවණ වැඩිම සුරුකම් කරලා තියෙනවා මේ වැඩිම සුරුකම් කියන්නේ කුමතින්ද විද්‍යා ඥාන කෙනෙක් විද්‍යාවෙන් අනුතක තමයි යහපත් මනසක් ඇතුව අපි ජීවත් වන්නේ මෙන්න විද්‍යාවයි. මේවා එකිනෙකා අපට සත්‍ය වශයෙන් දකින්නට සහාන්ත කෙනෙක්. එමනම් අපි පිරිසන් අපායෙන් ගොඩ වෙලා ඉන්නේ විද්‍යාව. ප්‍රේත අපායෙන් ගොඩ වෙලා ඉන්නේ විද්‍යාව. නරක ආදීන් ගොඩ වෙලා ඉන්නේ විද්‍යාව නිසා. ඒවා කෙටි සත්කලද නොදිරම මංගල සත්කල කුම්ම විද්‍යාව නිසා. තවත් මේ ලෝකයේ තියෙන දුර්භාග්‍යවත්තාවන්ගෙන් තොරවී අපි භාග්‍යවන්ත මිනිසක් බවක් ලබා ගන්න විද්‍යාව නිසා කනකස්සාවා ඒක දුරින් අහත බලන්න වගේ අපි මේ දුක්කර වූ උතුම්මුන්ට බලක් ලබා ගන්න විද්‍යාව. කෙනෙක් සාධි වෙන්නේ විද්‍යාව නිසා, කෙනෙක් කටු කරන්නේ විද්‍යාව නිසා, කෙනෙක් ධනවත් වෙන්නේ විද්‍යාව නිසා, කෙනෙක් ආදරවත් වෙන්නේ විද්‍යාව නිසා, තව කෙනෙක් බහුකෘත වෙන්නේ විද්‍යාව නිසා, කෙනෙක් ජවලවත් යන්නේ විද්‍යාව නිසා, සත්පුරුෂ රජ වෙන්නේ, ශාත්‍රීය රාජ පදවි ලබන්නේ විද්‍යාව නිසා, බමුණෝපදින්නේ විද්‍යාව නිසා, අරූප ලෝකපදින්නේ විද්‍යාව නිසා සෝවාන් විද්‍යාව නිසා පතරදාගාමී විද්‍යාව නිසා අනාගාමී විද්‍යාව නිසා රහත්යන් විද්‍යාව නිසා ශ්‍රී විද්‍යාව ලබන්නු සත්බුද්ධ ලබන්නු නුකලිකුලයන් ලබන්නු විද්‍යාව නිසා පතේ කුතුහන් විද්‍යාව නිසා දෝසුරා සම්මා සම්බුදු පදිනේක පත්වන් විද්‍යාව නිසා විද්‍යා උපත කරදෙනා රදිතුමිනේ කර්මතුන් විද්‍යාව එත්තල් අපතේ විද්‍යාව ලබන්නු ලබාගත් විද්‍යාව නැවත කවදාකවත් පහනක් ගොනිවාරමින් නැත්නම් විවාගත් නැතුව අවිද්‍යාවකට පෙරලෙන්නේ නැතුව අන්තරාවකට භාජන වන්නේ නැතුව නිවන් දක්නා ඥාන දක්වාම විද්‍යා නම් මේ සම්‍යක් ප්‍රඥාව ජූලීන් දුවනෝට පමුණවා ගන්න ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අවිද්‍යා විපතකම් වරා පහත වැඩෙන දේයතුන් අවිද්‍යාවකට අතීතය අනාගතය දුක අද දවසක් සංසාරය මේ ගත කරන්නේ සංසාරය

මහා සංඝරත්නය මහා රහතන් වහන්සේ ගහ මුල නැදී උන්නව සමාපත්තිය සමය. කෙනා මේ වන්නතේ කුලවත් මිනිසියක් අදාගෙන සවන් දෙනවා දැක්කා. මේක දැක්කම සිද්ද කුමාරයාගේ සිිතේ පුදුමාකාර ප්‍රකාශයක් එනවා. අපරාධයන් දැක්කම වලකතුල් පද බලය දුවනවා. මේ සිල්වත් සිතුන් වහන්සේලාගේ දැරෙන්නා ඊයේ අතතුන් වාගේ සවන් දෙනවා නේද? බුදුසසුනේ මම මේ කොතරම් ඔබ කියන විලාසයන් මේ කරුවක් යනවා කියන්නේ. දේශනා කරද්දී සමාජයේ පියාදෙන පසු විමත බැලලා ආදරෙන් සවස්. වතුරේ පරිසරයේ මැද රාජ්‍ය වරල්පත නොනල්ලා මේ බලපදයට සමත්. ඒ වගේම සනකොල පන්වීමේ තිබාව වතුරු අත්කප්පේ විමත වැදෙනවා මේ බලපදයට අනුසන්දාන. උනාදී ලක්ෂ්‍යයක් දෙනාට ගාන දෙනවා විකමකින් කෙලවර දක්වයි. ජයසංකේතයක් වාගේ විද්‍යා උපදේශ සම්පත්තා අම්බලංගුඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනි අරිය ධම්ම ස්වාමීන් වහන්සේ